අපේක්ෂකයා ගමන් ගන්නා වාහනයේ නීත්‍යානුකූල ලෙස අවසරයක් ලබාගෙන රැස්වීම පවත්වන භූමියේ සහ අනීත්‍යානුකූල ලෙස පිහිටවා ඇති කාර්යාලවල මෙවැනි දෑ ප්‍රදර්ශනය කිරීම කළ හැකි වෙනවා. අද දින සිට බලපැවැත්වෙන ලෙස මේ වන විට තිබෙන සියලුම කටවුට් පැනල් ආදී සියල්ල ඉවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරනවා. ඒ පිළිබඳව පොලිස් කොට්ටාශවලට අවශ්‍ය උපදෙස් පොලිස් මූලස්ථානයෙන් නිකුත් කර තිබෙනවා. දිවයින පුරා තිබෙන පොලිස් කොට්ටාස 42ට අදාළව හම්කරුවන් 1989 දෙනෙක් බඳවා ගැනීමට අනුමැතිය දී තිබෙනවා. ඔවුන් යදවා ඉදිරියටම ඒවා ඉවත් කිරීමට කටයුතු කරනවා. අවශ්‍යව තවත් අමතර කම්කරුවන් බඳවා ගැනීමටද කටයුතු කරනවා. පෝස්ටර් ආදිය ප්‍රදර්ශනය කරන තැනැත්තන් එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමටද බලාපොරොත්තු වෙනවා.